नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් වලට අවුෙන්නේ නැතුව අපි මේ නාම රූපත් එක්ක ජීවත් වෙන මානසිකත්වය ಗುಣධර්මයක් ලෙස වඩා ගන්නේ කෙසේද කියන කාරණා අපට මේ කාරණාව මෙපමණ වැදගත් උනේ අද අපි ජීවත් වෙන්නේ මේ නාම රූපත් එක්ක නාම රූප නැතුව මේ ලෝකේ කිසිම සත්වයකට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ සබ්බේ සත්තා ආහාර අට්ටිකා කියලා අපි අහලා තින හැම සත්වයකම මේ ලෝකේ ආහාර වලින් ජීවත් වෙනවා මේ සියලු සත්වයෝ ජීවත් වෙන්නේ නාම රූපත් එක්ක ආහාර කොච්චර වැදගත්ද ජීවත් වෙන්නේ ඒ වගේම නාම රූපත් වැදගත් නාම රූප නැතුව මේ ලෝකේ කිසිම කෙනෙකුට ඉන්න විදියක් නැහැ යම් කිසි කෙනෙක් නාමයක් රූපයක් නැති තැනකට ගිහිල්ලා මම නාම රූප නැති තැනක ඉන්නවායි කිව්වම දැන් එයා කවුද? එයාට රූපයක් නැද්ද? එයාට නාමයක් නැද්ද? ඒ කියන්නේ තමා කියන මේ පුද්ගල සත්වයා කියන නාම රූපය තමන් එක්කම ගමන් කරන නිසා මේ ලෝකේ කිසිම කෙනෙකුට නාම රූප වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ නාම රූප වල පවතින මේ කෙලෙස් වලට අසු වෙන්නේ නැතුව අපි කොහොමද මේ නාම රූපත් එක්ක ජීවත් වෙන්නේ කියන එක ආර්ය මාර්ගයේ යන ඒ කමඨං වඩන සෑම තාපසේක්ම අනිවාර්යම දැනගත යුතු කාරණාවක්. අපි යමක් දකිනකොට ඇත්තට මේ නාම රූපයේ ප්‍රශ්නයක් තියෙනවද? ඒ නාම රූප වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ නාම රූප පිළිබඳව අපගේ සිතේ පවතින ආසාව. යමක් දැක්කාම ඒ දැක්ක දේ රූපයක්. ඒක අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ගන්න හිතෙනවා. ඒ ගන්න හිතෙන දේ ලෝභය. අන්න අපි නැවත සසරට ගියා. එහෙනම් මේ ලෝභය ඇති උනේ අපි තුල පවතින ආසාව මුල් කරගෙන නෙමෙයිද? එහෙනම් අපට යම් කිසි දෙයක් ඇයෙනකොට අපි කල්පනා කරන මේ කතා කරන්නේ අසුවලා පිළිබඳව. මේ සාකච්ඡා කරන්නේ අසුවල් කාරණාව පිළිබඳව. එහෙනම් මේක ටිකක් අපට වැදගත්. හේතුව අසුවලා යම් කිසි දවසක අපෙත් එක්ක දබර වුණොත්, විරසක වුණොත්, එයා නිඳා කරන්න, අපහාස කරන්න, එයා පිළිබඳව කරුණු කාරණා දැනගැනීම අපට යහපත් කියලා අපි මීහිසරේ ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන්ම රාසිගතව සවන් දෙන්නේ නැද්ද? එහෙනම් අපි මේ යනකොට ඇයෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. සුත සුතමත්ය කියලා කියනක ධර්මතාවයක එක ඇවුන පමණයි. නමුත් ඒක කුමක්ද කියලා අපි ආගන්නවායි කියලා කියන්නේ ඒක තුලින් අපට ද්වේෂයක් තියෙනවා. වංචනික ධර්මතාවයක් ඒක තුලින් අපි වර්ධනය කරනවා. එම නැත්තම් නඩත්තු කරනවා. එහෙනම් ඇසෙන සෑම සබ්දයක් තුළම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සබ්දය තුළ තියෙන කාරණාව දැනගැනීමට අපි යම්කිසි වෑයමක් දරනකොට ඒක මුල් වෙලා කෙලෙසයක් ඇදෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි මේ සංසාරය විඳිනකොට ගමන් කරනකොට අපි මේ සංසාරේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි පරිභෝජනය කරලා තියෙන මේ නාම රූප. මේ නාම රූප වල තමයි වන්න ගන්ධ රස ඕජා පවතින්නේ. මේ නාම රූප වල තමයි මේ ඇලීම් ගැටීම් මේ ධර්මතාවය පවතින්නේ. කෙලස් කියන්නේ නාම රූප තමයි. පින් කියලා කියන්නේ කුසල් කියන්නේ නාම රූප තමයි. කුසල් කරන හැමෝම නාම රූප උපයෝග කරගන්නේ නැද්ද? එහෙනම් අකුසල් කරන කට්ටියත් නාම රූපය උපයෝගී කරගෙන නේද කටයුතු කරන්නේ? එහෙනම් නාම රූප වලින් කෙලස් හැදෙනවා. තාමයි කෙලස් වලින් අවුෙන්නේ නැතුව, එහෙම නැත්නම් කෙලස් වලින් නිදහස් වෙලා අපට ජීවත් වෙන්න දක්ෂකම හැදිලා නැහැ. මේ වෙනකොටත් අපි අනන්ත අප්‍රමාණ නාම රූප වලට අවුලා අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට ඉමිකම් කියන தත්වෙන් තමයි පසු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සරණ යන සසර දුකයි කියලා එතර වෙන්නට යම්කිසි අදහසක් තියෙන භාවනා යෝගියෙක් එහෙම නැත්නම් දහයක පින්වතෙක් ඉන්නවා නම් අපි කුමක් කළ යුතුද? මේ නාම රූප වලින් කෙලෙස් ඇති වෙනවා, ඒ කෙලෙස් වලින් අවුෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය අපි පුරුදු කරන්නට ඕනේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එනම් අපි මේ කෙලෙස් වලින් අවුෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය හදනකොට අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කුමක්ද මේ කෙලෙස් කියන්නේ මොකද්ද කියන එක දැන් ලොකු ප්‍රශ්නයක්. කෙලෙස් කියන්නේ කුසල් කියන එකත් කෙලෙසයක් තමයි. හේතුව ඒකිනු නැවත ඉපදෙනවා. කුසල් වැඩිපුර කළාම සක්විති රජ වෙන්නේ නැද්ද? කුසල් වැඩිපුර කරාම අපට ගොඩාක් සපවත් ජීවිතයක් එක්ක නැවත ඉපදෙන්නේ නැද්ද? එහෙම නැත්නම් දිව්‍ය ලෝක තලවලට ගෙයලා මහේසාක්‍ය දෙවිවරු වෙලා අල්පේසාක්‍ය දෙවිවරු වෙලා එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක වෙලා බ්‍රහ්මයේ කියලා අපි ඉපදෙන්නේ නැද්ද? එනම් කුසල්පින් වඩනවා කියලා කියන්නේ නැවත උත්පත්තිය තමයි නිර්මාණය කරන්නේ. අකුසල් පව් වඩනවා කියලා කියන්නේ ඒතයා නැවත උත්පත්තිය තමයි නිර්මාණය කරන්නේ. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි භවයක් නිර්මාණය කරමින් තමයි ජීවත් වෙලා තිබෙන්නේ. එහෙනම් කොමක්ද මේ නාම රූපවල තියෙන කෙලෙස් වලට අවුෙන්නේ නැතු වෙන මානසිකත්වය කියලා බැලුවාම අපි මේ කෙලෙස් කියලා කියන කුසල් අකුසල් දෙකටම අයිතිකාරයෝ නොවි ජීවත් වීමේ මානසිකත්වය අපි පුරුදු කරන්න ඕනේ. දතාම අපට අයිතියක් තියෙනවා. යහපත් දේවල් වලට අපි කැමති නම් ඒකට අපි අයිතිය කියනවා. අයහපත් දේවල් වලට අපි කැමති නම් ඒකටත් අපි අයිතිය කියනවා. යහපත් දේවල් වලට අපි කැමති නැත්නම් ඒක අපට අයිති නැහැ කියලා අයිතිය කියනවා. අයහපත් දේවල් වලට අපි කැමති නැත්නම් ඒක අපි කලේ නැහැ ඒක අපට අයිති නැහැ කියලා ඒකත් ඒස් පිළිබඳ අපි අයිතිවාසිකමක් කියනවා. එහෙනම් මේ ලෝකේ සෑම මොහොතකම අපට අයිතියක් පවතිනවා නම් යම්කිසි සම්බන්ධයක් පවතිනවා නම් ඒ සම්බන්ධයට අනුව යම්කිසි කර්මයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නැවත ඉපදීමක් අට ගන්නවා. එනම් මේ කෙලස් කියලා කියන්නේ කුමක්ද? පටවියාපෝ තේජෝ වායෝ වලින් විවිධ නාම රූප ඇති වෙනවා. ඒ නාම රූප වලට ඒ ධාර්තාවට අනුව වටිනාකමක් නිර්මාණය වෙනවා. ඒ වටිනාකමට අනුව ඇලීමක් ගැටීමක් අපි තුල අට ගන්නවා. ඒක තමයි කෙලස් කියලා කියන්නේ. ඇලීම ධර්මානුකූල වෙන්න පුළුවන්. ගැටීම ධර්මානුකූල වෙන්න පුළුවන්. නමුත් ඒක තුලින් අපිට ඉපදීමක් ඇති වෙනවා නම් ඒ ඉපදීම නිර්මාණය කරන ධර්මතාවයට අපි කෙලෙස් කියලා කියනවා. එහෙනම් මේ ලෝකේ අපි දකින සෑම නාම රූපයක් තුලින්ම අපි යහපත් ලෙස දැකලත් යම්කිසි ඉපදීමක් නිර්මාණය කළා නම් අයහපත් ලෙස දැකලා යම්කිසි ඉපදීමක් නිර්මාණය කළා නම් යහපත් ලෙස දැකපු නිසා අපි සැපවත් ලෙස නැවත උත්පත්ති ලැබනවා. අයහපත් ලෙස දැකපු නිසා ගොඩාක් දුප්පත් වෙලා ගොඩාක් දුක්සහිත භවයක උත්පත්තියක් ලැබෙනවා. එහෙනම් අපි මේ නාම රූප වලින් කරලා තින්නේ නැවත භවයක් හදන එක. එහෙනම් මේ සසරේ අපි යනකොට මේ සංසාර ගමනේ තුල අපි පුරුදු පුහුණුව ලබන්නට ඕනේ කමඨාණක් වශයෙන් ලබ වඩන්නට ඕනේ මේ නාම රූප වල තියෙන කිසිම කෙලෙසයකට අවුෙන්නේ නැතුව ඉන්න මානසිකත්වය හදන්න. එහෙනම් මේ රූපය මගේ නෙමෙයි, මේ නාමය මගේ නෙමෙයි, මේ ගනුදෙනුවේ අයිතිකාරයා මම නෙමෙයි කියන මානසිකත්වයේ සිය පවත්තන්න පුළුවන් නම් එයා විතරයි කෙලෙස් වලින් නිදහස් වෙච්ච කෙනා. යම්කිසි අවස්ථාවක අපි පාරක යනකොට මුදල් පසුම්බියක් තියෙනවා. මිනිස්සු ඇවිල්ලා ආනවා, ස්වාමීනි ඔබ වහන්සේගෙද මේ මුදල් පසුම්බිය? ඔව් කියලා කිව්වාම දැන් ඒක අයිතිකාරයා මම නේද? බැරි වෙලාවත් ඒක මගේ නෙමෙයි කියලා කිව්වා නම් ඒක අයිතිකාරයා මම නෙමෙයි නේද? එහෙනම් මගේ කියලා කිව්වාම අයිතිකාරයා මම වෙනවා, මගේ නෙමෙයි කිව්වාම අයිතිකාරයා මම නෙමෙයි වෙනවා. කෙලෙස් වලටත් තියෙන්නේ මේ වගේ තත්ත්වයන්. දැක්කාම මම දැක්කා අසෝලා මේම කළා මමයි ඒක දැක්කේ මමයි සාක්ෂි කිව්වාම දැන් මේ ගැටීමේ අයිතිකාරයා මම නේද? එහෙනම් නාම රූප වල තියෙන කෙලෙස් වලට අවුවෙන ස්වභාවයක් තාම තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා යම්කිසි උපාසක කෙනෙක් ආනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ පැත්තෙන් කාන්තාවක් ගියාද? භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ තමයි, පින්වත කාන්තාවක් නම් කොහොමද දන්නේ, ඇටසැකිල්ලක් නම් ගියා. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ එක සංඥාවක් වශයෙන් ගත්තේ. එහෙනම් අපටත් පුළුවන්කම තියෙනවා සංඥාවෙන් ගන්න බැරි නම් ඒ සංස්කාර වලින් ගන්න. එහෙම නැත්නම් විඥානයේ සිටිවිල්ලකින් දැකලා ඒක නවත්ත ගන්න. එහෙම නැත්නම් ඒ චෛතසිකයට පස්සේ ඇතිවන නාම රූප වලින් අපි නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් සලායතන වලින් නවත්තන්න ඕනේ. අපි සම්පූර්ණ භවය ඇදෙනකම්ම නවත්තන්න, පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණම රවුම ඇදෙනකම්ම අපි ඉන්නවා. ඒ තරම් අපි අවිද්‍යාවෙන් උම්මත්තක වෙලා. අපේ හඩුපාඩු කොච්චරද කියලා කියනවා නම් අපි මේ නාම රූප තුලින් තාම කෙලෙස් අදන කෙලෙස් වලට අවු වෙන ස්වභාවයකින් පවතින්නේ තාම අපට තේරෙන්නේ අපි කෙලෙස් වලට කැමතියි කියන එක. වාඩි වෙලා ඉන්නකොට ලෝභසාගත චෛතසිකයක් එනවා. ගොඩාක් දුරට අපි ලෝභසාගත චෛතසිකය ඇවිල්ලා ඒක තුළ සමහර දේවල් කල්පනා කරලා ගොඩාක් දේවල් මෙනෙහි කරලා ගොඩාක් දේවල් සාකච්ඡා කරලා ගොඩාක් දුරට ඒ චෛතසිකය තුලින් අපි විඩාවටපත් වුණාම අනේ මේ චෛතසිකය මෙච්චර වෙලා මාව මැඩෙව්වනේ, මේ චෛතසිකය ඇවිල්ලා දැන් විනාඩි 15ක් විතර වෙනවා කල්පනා කරලා කරලා කරලා බැරි ගෑයිලා විඩාවටපත් වුණාමයි මට කල්පනාව ආවේ මට එකපාරට හැරුණා මට මේ කෙලෙස්යක් මේ ඇවිල්ලා තියෙන්නේ මම මොලා වුණා මට අසීයක් ඇති වුණා කියලා දැනීමට තේරෙන්නේ සමහර වෙලාවට අපි කැමති නැති රාගික සිතවිල්ලක් ආවම අපි ඒකට තරවටු කරනවා. ඒක එහෙම වෙන්න බෑ. මේ නිසා මගේ සිත කැළඹෙනවා, අපිරිසිදු වෙනවා කියලා අපි තරවටු කරනවා. හැබැයි කැමති කෙනෙක්ගේ රාග සිතවිල්ල තුල ඉන්නවා නම් එයාට තියෙන ඡන්දය නිසා ඒ සිතවිල්ලට අපි ආරාධනා කරන්නේ නැද්ද? අනුමත කරගන්නේ නැද්ද? ඒක මෙනෙහි කරන් අපේ සිත තුල ඡන්දයක් ඇති වෙන්නේ නැද්ද? කැමැත්තක් ඇති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ නාම රූප වලින් තාම කෙලෙස් වලට අවු වෙන ස්වභාවයක් අපි තුල පවතිනවා. ඔබ වහන්සේ ගිලම්පසට යා බලන්න කැමති දෙයි කියලා යම්කිසි සත්කාර කරන ස්වාමින්වහන්සේ ආනකට අපි කියනවා ගිලම්පස නම් මං කැමති නැහැ කියලා කියනවා. එහෙනම් ඔබ වහන්සේට අපි බෙලිමල් ටිකක් අනේ ඒකට මං කැමති නැහැ. රණවරා ටිකක් ඒකටත් කැමති නැහැ. අපේ හාමුදුරුවෝ පැණි කොමඩු ටිකක් අදලා මෙඩිකල යුස ටිකක් දෙනවා. ආ එහෙනම් ටිකක් වළඳමු. දැන් ඒක ගිලම්පස නෙමෙයිද? එහෙනම් බලන්න නාම රූප දීගෙන දීගෙන යනකොට නාම රූප වල ලයිස්තුව කියවගෙන කියවගෙන යනකොට සමහර නාම රූප වලට එකඟ නැහැ. සමහර නාම රූප වලට එකඟයි. ඒ එකඟතාවය නිසා අර අකමැති එපා කියපු තැන දැන් ඕනේ කැමති කියන තැනට ආවා නේද? ඒ කියන්නේ තාම නාම රූප වල අපි කෙලෙස් වලට අවු වෙන ස්වභාවයෙන් ඉන්නේ. සමහර වෙලාවට යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනේ මට මාන වෙන්න ඕනේ. පරිවාස කාලේ ටික දවසක් ඉන්න. හැබැයි පරිවාස කාලය තුල යා රාත් වෙන්න ආපු කෙනෙක් වාගේ පේන්නේ නැහැ. මොකද්ද කාරණාව කියලා බලනකොට එයාට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පවුලක් වුණත් පවුල නඩත්තු කරන්න ක්‍රමයක් නැහැ. එයාට රස්සාව කරලා ඒකට අදාළ ආදායම් උපයා ගන්න එයාට අයියමදි ශක්තිය නැහැ. එහෙනම් බැරි වෙලාවත් අපි යාට කතා කරලා විශාල දේපලක් එක යම් කිසි තැනක සම්බන්ධයක් තියනවා ජීවිත කාලෙම වැඩ කරන්න දෙයක් නැහැ තුන් වේලම කකා බිබී නිකම්ම නිකන් ඉන්න තියෙන්නේ හැමදේම ඒගොල්ල සපේනවා අපට තියෙන්නේ කාලබිලා විවේකයෙන් ඉන්න ඒ වැඩ රාජකාරීක නිකන් බලාගෙන හිටියා මැති මොකවත් කරන්න ඕනේ නැහැ කිව්වම දැන් එයාගේ මාන වෙන අදහස වෙනස් වෙලා පවුල් වෙන අදහස එන්නේ නැද්ද ඒ කියන්නේ තාම නාම රූප වල තියෙන කෙලෙස් වලට අවු වෙන ස්වභාවයෙන් ඉන්නේ ඒ කියන්නේ නිවැරදි ඒ සම්මාවට පත් වෙලා නැහැ මේක තපස්වර තුලක් තියෙනවා අපි යම් කිසි තැනක ජීවත් වෙන්නේ එතන අපිට යම් කිසි දෙයක් ලැබෙන නිසා එතන යම් කිසි ගුණධර්මයක් වැඩෙන නිසා එතන යම් කිසි දෙයක් අපට ගන්න පුළුවන් කියන නිසා බැරි වෙලාවත් ඒක අපට ලැබෙන්නෙම නැහැ කියලා කිව්වම අපි ඉන්න භික්ෂුන් වහන්සේලාගේ කනට ගාලා එතන බඩු මුට්ටු පොලේ ගාලා තරහා වෙලා යන්නේ නැද්ද එහෙනම් ඇවිල්ලා තින්නේ ශාසනයට රාත් වෙන්න නෙමෙයි ඇවිල්ලා තින්නේ ශාසනයට ගුණධර්ම වඩන්න නෙමෙයි තමන් මොකද්ද ඔය එක බලාපොරොත්තුෙන් ඇවිල්ලා ඉන්නවා ඒක ලැබුණ නැහැ බැලුවා අද ලැබෙයි එට ලැබෙයි අවුරුද්දක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා ලැබෙන්නෙම නැහැ දන්නවා කියලා දෙන්නෙම නැහැ බැලුවා බැලුවා ඉල්ලලා බැලුවා ලැබෙන්නෙම නැහැ දැන් තරහා වුණා එහෙනම් දැන් මෙතන ඉන්න මානසිකත්වය දෙන්න එහෙනම් ඉන්න කට්ටියට බැනලා ගහලා තරහා වෙලා අමනාප වෙලා පිටත් වෙන මානසිකත්වය දෙනවා නේද එහෙනම් අපි තාම නාම රූප වල කෙලෙස් වලට අවු වෙන ස්වභාවය තිබුණාම බලාපොරොත්තුෙන් මේ ලෝකේ ජීවත් වෙන්න පටන් ගත්තාම බලාපොරොත්තු ඉටු වෙන්නේ නැත්නම් අපට එතන වැඩෙන්න පුළුවන් කමක් නැහැ අපට එතන ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ සිත වහාම කම්පාවටපත් වෙනවා එහෙනම් අපි ගුණධර්ම වඩනකොට ගුණධර්ම වැඩිම තුලින් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මට මේ වගේ ඵලයක් ලැබෙන්නට ඕනේ මේ වගේ අවබෝධයක් ලැබෙන්නට ඕනේ ප්‍රඥාවෙන් මගේ සිත සම්පූර්ණම පරිපූර්ණ වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් වඩනකොට ඒක ලැබෙන්නේ නැත්නම් තාම තමන්ගේ ප්‍රඥාව අඩු නම් තාම අපේ ප්‍රඥාව අනිත්‍යයට සාපේක්ෂව අඩුපාඩු සහිත නම් දැන් අපි කැළඹෙන්නේ නැද්ද එහෙනම් අපි තුල ආසාවල් තියාගෙන බලාපොරොත්තු තියාගෙන අනාගත ලෝක තියාගෙන මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන්න ගියාම අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට අපි අවු වෙනවා. එහෙනම් නාම රූප වල කෙලෙස් තියෙනවා. අසු වෙන්නේ නැතුව අපි ජීවත් වෙන්නේ කෙසේද කියන පැනේට තියෙන නියම විසඳුම තමයි අපි බලාපොරොත්තු නැතුව නාම රූප ගනුදෙනු කරන්නට ඕනේ. කිසිම ආසාවකින් තොරව නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නට ඕනේ. කිසිම චේතනාවක් නැතුව කිසිම අරමුණක් නැතුව අපි නාම රූප తాවකාලික පරිභෝජනයේ සඳහා කමඨාන සඳහා පමණක් පරිභෝජනය කරන්නට ඕනේ. අන්න ඒ මානසිකත්වය තුලින් විතරයි අපි කෙලෙස් වලින් නිදහස් වෙන්නේ. එහෙම නැත්නම් අපි මානසික ලෝක හදාගෙන බලාපොරොත්තු තියාගෙන ආසාවල් එක්ක අපි නාම රූප ගනුදෙනු කළාම ආසාවට අනුව කෙලෙස් වලට අපි අවු වෙනවා. බලාපොරොත්තු වලට අනුව අපි කෙලෙස් වලට අවු වෙනවා. අපි හදාගත් අනාගත ලෝකවලට අනුව අපි කෙලෙස් වලට අවු වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න අපි අවුෙච්ච හැම තැනම මේ වගේ ප්‍රශ්නයක් නැද්ද? සමහර අවස්ථාවලට අපි ගදායකයන්ට අවු වෙනවා. අනන්ත අප්‍රමාණ මිනිසුන්ට මුලා වෙනවා. මොකද්ද මේ තුල තියෙන්නේ කියලා කිව්වාම එයාට වත්කම් වැඩි. එයාගෙන් අපිට යානවාන ගන්න පුළුවන්. එයාගෙන් ගොඩනැගිලි අදා ගන්න පුළුවන්. එයාගෙන් මහා පරිමාණ උදව් ගන්න පුළුවන්. දැන් බලාපොරොත්තු නිසා නෙමෙයිද අර නාම රූපයට අවු වෙලා තියෙන්නේ? අපි තුල තියෙන ආසාවට නිසා නෙමෙයිද අර උපාසක කට්ටියට අපි අවු වෙලා දැන් ඒ කට්ටියට යටත් වෙලා මානකමක් කරන්න වෙලා තියෙන්නේ? අනාගත ලෝක නඩත්තු කරන්න ගිහිල්ලා නේද ඒ තින අඩුපාඩු වලට නේද මෙච්චර අපි ප්‍රශ්න කරදර වලට අපි මේ පැටලිලා ඉන්නේ? එහෙනම් මේ නාම රූප වල කෙලස් තියෙනවා. ඒවා එකක්වත් අපර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් කෙලස් වලට අහු වෙන ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒක නිර්මාණය වෙලා තින්නේ අපේ බලාපොරොත්තු, අපේ ආසාවන්, අපි අනාගතයේ පිළිබඳ හදාගත්ත ලෝක නඩත්තුව මේ වගේ ප්‍රශ්න නිසා තමයි නැවත නැවත දකින නාම රූප වලට අපි ඒ තුල තියෙන කෙලෙස් වලට අවු වෙනවා. ඇයෙන ශබ්දවල අපි කෙලෙස් වලට අවු වෙනවා. අපට හම්බෙන සෑම ඒ රසවලද අපි කෙලෙස් වලට අවු වෙනවා. අපේ ඇඟීම් වලට අපි වාල් වෙලා කෙලෙස් වලට අවු වෙනවා. සිතවිලි වල අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට අවු වෙනවා. රාගයේ පිළිබඳ ආසාවක් තියෙන කෙනා විතරයි රාගික සිතවිලි වලට අවු වෙන්නේ. රාගය පිළිබඳ බලාපොරොත්තුව නැතුව පුංචි කාලේ ඉඳලා බ්‍රහ්මචර්යාවේ ඉන්නවා නම් එයා කවදාවත් රාගය පිළිබඳව චෛතසිකයක්වත් ඇති වෙලා නැත්තම් දැන් එන්න කියන්නකෝ රාග සිතිවිල්ලක් එයාගේ සිතට කිසිසේත්ම එන්නේ නැහැ. ආවත් එයාට කිසිම බලපෑමක් නැහැ. හේතුව ඒක එයාට නිරෝධගාමිනී ධර්මතාවයක්. එන රාගයට කැමති කෙනාට රාගයක් ඇති වුණාම එයා කෙලෙසෙට අවු වෙනවා. ලෝභයට කැමති කෙනාට ලෝභයක් ඇති වුණාම ලෝභයට එයා අවු වෙනවා. පලිගන්න කැමති ද්වේෂසාගත කෙනෙකුට ඒ ද්වේෂය පිළිබඳව චෛතසිකයක් ආවම ඒකට එයා අවු වෙනවා. ඒ කියන්නේ අපේ සිත තුළ තියෙන ආසාවල් බලාපොරොත්තු නිසා නේද නාම රූප වලට තාම අවු වෙන්නේ අපි? සෙනෙහසට අපි අවු වෙනවා, දයාවට අවු වෙනවා, අනුකම්පාවට අවු වෙනවා, තාම මෛත්‍රියට කරුණාවට අපි අවු වෙනවා. මේ කියන්නේත් අපි අනාගතය පිළිබඳව අපේ මිනිස්සු කියලා, අපේ හිතවත් අය කියලා අපි හදාගත්ත ආසාවල් බලාපොරොත්තු බැඳීම් නේද මේවට හේතු? එනම් මේ යථාර්ථي අපි හරියට දකින්නේ නැත්නම් මේක තුල තියෙන ධර්මතාවයේ අපි දකින්නේ නැත්නම් පුත්තා මත්ති ධනමත්ති ඉතිබාලෝ විඤ්ඤති කියන අත්තයි අත්තනෝ නැති කුතෝ පුත්තෝ කුතෝ ධනං කියන ධම්මපදයේ උදේවස අපි සජ්ජායනා කරන්නට අවශ්‍යයි. කැමැති නම් ඒ ධම්මපදයේ අපි ලියලා අපේ කුටිවල අලව ගන්න අවශ්‍යයි. මේ ලෝකේ මටවත් මට පීඩ වෙන්න බැරි නම් මේ තරම් අසකන දිව නාසයේ සමසිතේ කෙලස් තියෙනවා, මේ තරම් මං කෙලස් වලට අවු වෙනවා, මගේ සිත අපිරිසිදු වෙනවා, මේ පුංචි අඩුව හදා ගන්නවත් මට පීඩ වෙන්න බැරි නම් මට පීඩ වෙන්න බැරුව මේ තරම් අන්ත අසරණ වෙලා නම් මට ඥාතියෝ මිත්‍රයෝ කවුරුත්ම නැහැ. මම අන්ත අසරණ වෙච්ච දුගී යාචකයෙක් කියන මානසිකත්වය අපට එනවා නේද? එහෙනම් මේ ලෝකේ අපි මේ දකින සෑම නාම රූපයක් තුළින්ම කෙලෙස් වලට අවු වෙන්නේ. අපට ආසාවල් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, අනාගතේ අපි අදාගත්ත ලෝක තියෙනවා නඩත්තු කරන්න. ඒ නිසා දකින දිට්ඨිය තුළ තියෙන නාම රූප වලට අපි අවු වෙනවා. අපි සද්දේ තුල අවු වෙන්නේ තාම අපට ආසාවල් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, අනාගතය පිළිබඳව හදාගත්ත ලෝක තියෙනවා නඩත්තු කරන්න. ඒ නිසා සබ්දවලට එක්කෝ ඇලෙනවා නැත්නම් ගැටෙනවා. මොකද්ද සබ්දේ නිසා අපි අදාගත්ත ඒ නාම රූප, එම නැත්නම් සබ්දේ නිසා අදාගත්ත ආසාවල් බලාපොරොත්තු හැමෝම මට ගරු කරන්නට ඕනේ, හැමෝම මට ප්‍රශංසා කරන්නට ඕනේ, මම යනකොට මිනිස්සු මාව පිළිගන්නට ඕනේ, මිනිස්සු මට මූලාසනේ දීලා ගරු කරන්නට ඕනේ, මෙන්න මේ බලාපොරොත්තු තිබුණා මේක ලැබෙන්නේ නැත්නම් දැන් එක පාටම ද්වේෂය අට ගන්නව නේද? මිනිස්සු මගේ ගුණකතන කරන්නට ඕනේ, මිනිස්සු මට ප්‍රශංසා කරන්නට ඕනේ, මට මිනිස්සු වටිනාකමක් දෙන්න ඕනේ කියන ආසාවල් තිබුණාම ඒක නොලැබෙනකොට පටිගියක් ඇති වෙලා එක පාට ගැටෙනවා නේද? එහෙනම් ඇයෙන ශබ්ද තුල අපට ආසාවල් බලාපොරොත්තු තිබුණාම ඒ කාන්ත වශයෙන් මේක තුලින් අටගන්නේ කෙලෙස් ධර්මයන්. කෙලෙස්ේ ප්‍රතිඵලය තමයි නැවත ඉපදෙන්න අවස්ථාවක් අපට උරුම වෙන එක. අනන්ත අප්‍රමාණ මේ ඇයෙන ශබ්ද වලින් අපි හදාගත්ත ආසාවල් බලාපොරොත්තු නිසා අපි කෙලෙස් වලට අවුනා, අවුවෙන ස්වභාවය තාම අපි තුල පවතිනවා. අපි කැමති දේවල් කන්න කැමති, මොනවා කෑවත් බඩගින්න නිවෙනවා, මොනවා කෑවත් ඒක කය දක්ෂ ලෙස අපට අවශ්‍ය විදියට ඒක වෙනස් කර ගන්නවා. කය දක්ෂයි අපට අවශ්‍ය දේවල් ඒ ආමාශය තුලින් හදා ගන්න. නමුත් අපි බලාපොරොත්තුෙන් ඉන්න දේවල් ලැබෙන්නේ නැති වෙනකොට සමහර ව්‍යංජන අතේ අරගෙන විසි කරන්නේ නැද්ද? සමහර ව්‍යංජන දකින්නකොට දත්මිටි කන්නේ නැද්ද? සමහර ව්‍යංජන දකින්නවත් අපි කැමති නැහැ. ඇයි? එච්චර ගැටෙනවා. එහෙනම් මේ දකින දකින නාම රූප වලින් අපි කෙලෙස්වලට අවු වෙනවා. ඇයි? ආසාවල් තියෙන නිසා, බලාපොරොත්තු තියෙන නිසා, අනාගතයේ පිළිබඳව ලෝක හදාගෙන ඒ ලෝක තුල මනක්කල්පිත ලෝකවල ජීවත් වෙන නිසා අපි මේ දකින දකින නාම රූප වලින් අපි තාම කෙලෙස්වලට අවු වෙනවා. මේ සැබෑ தත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. අපේ දුර්වලකම් අපි මනාකොට තේරුම් ගන්නට ඕනේ. අද අපි rahat වෙන්නේ නැත්නම්, මේ ලබාපු මිනිසත් භවයේ විමුක්තියටපත් වෙන්නේ නැත්නම්, නැවත අපට rahat වෙන්න අවස්ථාවක් ලැබෙයිද කියලා අපට කියන්න බෑ. නැවත මිනිසත් භවයක්මයි අපට ලැබෙන්නේ කියලා කිසිම කෙනෙක් අපට කිවිසුමක් අස්සම් කරලා දීලා නැහැ. එහෙනම් ලබාපු මිනිසත් භවයේ වැඩ ගන්නට ඕනේ. එක තප්පරයක්වත් විවේක ගන්න නැතුව අපි ඉසගිනි ගත්ත මිනිස්යා නිවන් න්නට උත්සාහ කරනවා වාගේ අපිත් මේ කෙලෙස් නිවා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. පැය 24ම ඇරිලා 100ෙන් ඉඳලා අපේ කෙලෙස් ටික දමණය කරන්නට ඕනේ. ඒ මායයා අපි පරාජය කරන්නට ඕනේ. අපගේ මිනිසත් භවයේ වටිනාකම අපි තාම තේරුම් අරගෙන නැති වුණා නම් අපි දැන් තේරුම් ගන්නට ඕනේ. rahat වෙන්න පුළුවන් එකම සුදුසුකම මිනිසත් භවය, පෑදෙලි මනස, සසර දුකෙන් එතර වීමේ ඡන්දය, මේ තුනම අපට ලැබිලා තියෙනව නේද? මිනිසත් භවයේ ලැබිලා තියෙනවා rahat වෙන්න. එහෙනම් අපට මේ සංසාර විමුක්තියට පත් වෙන්න ඕනේ කියලා ඡන්දය අපට ඇවිල්ලා තියෙනවා. එහෙනම් සසර දුක අපට තේරෙනවා. සසර දුක අපට දැන් ප්‍රශ්නයක් වෙලා. එහෙනම් මේ කාරණා තුන ලැබිච්ච අපි මොනතරම් වාසනාවන්තද? ඒකාන්ත වශයෙන්ම rahat වෙන්න මේ වෙනකොටත් අපිට අවශ්‍ය සුදුසුකම් ලැබිලා ඉවරයි. අපේ තියෙන පංචකාම ඡන්දය නිසා, අපි තුල තියෙන ආසාවල් නිසා, බලාපොරොත්තු නිසා, අපි යථාර්ථය දන්නේ නැතුව අපි හදාගත්ත ලෝක නඩත්තු නිසා අපි නැවත නැවත සසරට වැඩ කරනවා, නැවත නැවත මාර්යට වැඩ කරනවා, කෙලෙස් සරණ යනවා. මේ දුර්වලකම අපි අදා ගන්නට ඕනේ. එහෙනම් අපි ඇස් වලින් දකින නාම රූප වල තියෙන කෙලෙස් වලට අවු වෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන ශබ්ද වලින් අපි කෙලෙස් වලට අවු වෙන ස්වභාවයක් තියෙනවා. දැනෙන රස වලින් කෙලෙස් වලට අවු වෙන ස්වභාවයක් තියෙනවා. කතා කරන වචන වලින් කෙලෙස් වලට අවු වෙන ස්වභාවයක් තියෙනවා. අපේ චර්යාවේ තාම උඩඟුකම, අහංකාරකම, ඉතුවක්කාරකම නැද්ද? අපි අපට ඕන විදිහට ජීවත් වෙන සමහර අවස්ථා වලදී 100 අඩු වෙනකොට ඒ වගේ ඇසිරීම් රටාවල් නැද්ද? තාම චර්යාවෙන් කෙලෙස් වලට අවු වෙන ස්වභාවයන් තියෙනවා. එක පැය 24 සියලෝම සිටිවිලි ටික පොතක ලියලා බලන්න. මොනතරම් රාග සිටිවිලි තියෙනවද? මොනතරම් ද්වේෂ සිටිවිලි තියෙනවද? ලෝභ සිටිවිලි තියෙනවද? මොනතරම් බැඳුනද? මොනතරම් ගැටුනද? මොනතරම් උම්මත්තකුණාද? මුලා වුණාද? එහෙනම් ජීවිත කාලෙම අරන් බැලුවාම වැඩිපුර ජීවත් වෙලා තියෙන්නේ අවිද්‍යාව තුළ. එහෙනම් මේ මොහොතේ ඉඳලා චිත්තානුපස්සනා වඩන්න ඕනේ. ආසාවල් බැහැර කරන්න, බලාපොරොත්තු බැහැර කරන්න, අනාගතය පිළිබඳව අදාගත්ත ලෝක කඩලා විසි කරලා දාන්න. වර්තමානයේ මම යාචකයෙන් මට ලැබිලා තින්නේ මේ ඉන්න මේ පරිසරය විතරයි. එහෙනම් මේක තුලින් මේ සෑම නාම රූපයක්ම කමඨාන් කරගෙන, මේවා උපයෝගී කරගෙන, මගේ අඩුපාඩු හදාගෙන, මගේ දුර්වලකම් මං සත්‍යමත් කරගෙන, මේ කියන සියලුම අඩුපාඩු නිවැරදි කරගෙන මම හිතර වෙනවා. මේ සෑම නාම රූපයක් තුලින්ම මම කෙලෙස් නිර්මාණය කරන්නේ. මේ නාම රූප වල තියෙන කෙලෙස් වලට අවු වෙන්නේ. මේ හැම එකක්ම කමඨාන කරගෙන තියෙන කෙලෙස් ටික නිරෝධ කරනවා කියන මෙන්න මේ ප්‍රතිපත්තියටපත් වීම අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු එක්ක මේ නාම රූප වල හැමදාම කෙලෙස් වලට අවු වෙන ක්‍රමයක් තමයි අපි පිළිපැද්දේ. එම නැත්තම් ක්‍රියාත්මක කළේ හදේ ඉඳලා මේ කෙලෙස් වලින් කිසිම දෙයකින් අපි අවු වෙන්නේ නැහැ කියන මානසිකත්වය අපි පුරුදු කරනවා. හැම තැනම නාම රූප වල කමඨාන පමණක් උපයෝගී කරනවා. කෙලෙස් වලට අපි අවු වෙන්නේ ආසාවල් බලාපොරොත්තු තිබුණාම. එහෙනම් මේ වෙනකොටත් අපිට ලෝභයක් ද්වේෂයක් ඇති වෙනවා නම් ඒකට මුල් වෙලා ඇත්තේ හොඳට පරිස්සා කරලා බලන්න හේතුව වශයෙන් පවතින්නේ එක්ක ආසාවක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් රාගික සිතෙල්ලක් ඇති වෙනවා නම් කාමුක ඇඟීමක් අපිට ඇති වෙනවා නම් තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඒ තුලින් ඇති වෙලා තියෙන්නේ හේතුව වශයෙන් පවතින්නේ ආසාවක් නෙමෙයිද බලාපොරොත්තුවක් නෙමෙයිද යම් කිසි කෙනෙක් දැක්කා එයාගේ රූපේ ලස්සනයි එයා හරි තරුණයි ආසාවක් ඇති වුණා ඒ නිසා රාගය ඇති වුණා නෙමෙයිද යම් කිසි කෙනෙක් දැක්කා එයාගේ කය දැකපු වෙලේ ඉඳලාම අපිට තෘෂ්ණාව දරා ගන්න බෑ ඒ එයාව බලාපොරොත්තුෙන් අපි ඉන්නවා එයා ලැබෙයි කියලා ආසාවෙන් ඉන්නවා ඒ බලාපොරොත්තුව නිසා නෙමෙයිද අපේ මේ ඇඟින් වල දෝෂ පවතින්නේ ඒ බලාපොරොත්තුව නිසා නෙමෙයිද දැන් රාගික චෛතසික නැවත නැවත ඉපදෙන්නේ එහෙනම් මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන සෑම අකුසලයකටම කෙලෙසේටම මුල් වෙලා තියෙන්නේ අපගේ සිතේ පවතින ආසාවල් බලාපොරොත්තු මෙන්න මේ අඩුව හදන්නට ඕනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මොන ආසාවල්ද මොන බලාපොරොත්තුද අපි මේ ලෝකයේ අන්ත අසරණ වෙලා මේ මොහොතේ උස්ම ටික ගියා නම් මැරිලා වැටෙනවා මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ අපගේ කය බැලුම් පොරෝපු මුට්ටියක් වාගේ නෙමෙයිද කලේ බිම දැම්මාම කැඩුනා වාගේ එක පාරට උලන් ටික ගියාම එක පාට ඇත්තුනාම මරණයටපත් වෙන්නේ නැද්ද උලම්පින් බව බැලුම් බෝලයක් වගේ නෙමෙයිද කට්ටක් වගුරුනාම ඩෝංගාල පිපිරලා උලන් ටික ගිහිල්ලා අර බෝලේ පිපුරුනා වාගේ මේ උස්ම ටික ගියාම මැරිලා වැටෙන්නේ නැද්ද එහෙනම් එක තප්පරයකින් උස්ම ටික ගියාම මැරිලා වැටෙනවා නම් මේ ලෝභ සිතිවිල්ල නඩත්තු කරලා අපිට මොන ප්‍රතිඵලයක්ද මේ රාගෙන් උම්මත්තක වෙලා දැවිලා දවස් ගණන් දැවිලා අපට මොන ප්‍රතිඵලයක්ද නිකන් ඉන්න අහිංසක සත්‍යයෙන් පලිගන්න ද්වේෂය නඩත්තු කරලා අපිට මොන ප්‍රතිඵලයක්ද කොයි මෝතේ උනත් මම මැරෙන්න පුළුවන් ඕනම මෝතක මං අපුවත් වෙන්න පුළුවන් මගේ ඊළඟ මෝත මගේ නෙමෙයි එක පාට උස්ම ඉර උනත් මැරුණා එක පාට අදවත නැවතුනත් මැරුණා එක පාරට අපේ අදවත ඉර උනත් ගැස්මක් ඇති උනත් ප්‍රාණය අපෙන් අයිමි වෙන්න පුළුවන් ඕනම මෝතක මරණය පැමිණිය හැකි මගේ කර්මයට අනුව මෙන්න මේ යථාර්ථය නිතරම තේරුම් ගන්නට ඕනේ හැම තප්පරයක් ගන්න මරණානුසතිය වඩන්න ආසාවල් අතුරුදාන් වෙනවා බලාපොරොත්තු අතුරුදාන් වෙනවා තව ටික වෙලාවකින් සමහර විට මම මැරෙන්න පුළුවන් තව පැයකින් මැරෙන්න පුළුවන් හිට වෙනකොට මගේ ආයුෂවල ඉවර වීම නිමාව දකින්න පුළුවන් එහෙනම් මට තියෙන්නේ තව පැය 24ක් වෙන්න පුළුවන් එහෙනම් මම නිතර මම මැරෙනවා මම ඉපදෙනකොටම මරණය මං අරගෙන අවිල්ලා ඉන්නේ මම ලෙඩ වෙනවා වයසට යනවා මම ඒකාන්ත වශයෙන්ම මැරෙනවා එහෙනම් මේ සතර නිමිති යම්කිසි කෙනෙක් ඉපදිච්ච මොහොතේ තථාගතයන් වහන්සේ සීකරලා සාදු කියලා සතරමා නිමිති සීකරනවා නම් නින්දට යනකොට සැතපෙන මොහොතේ සතරමා නිමිති සීකරනවා නම් ආසාවල් එයාගේ සිතේ බලාපොරොත්තු එයාගේ සිතේ පවතින්නේ හේතුව සතරමා නිමිති නිතර මෙනෙහි කරනකොට ආසාවල් වලට බලාපොරොත්තු වලට තමන්ගේ සිතේ පවතින්න පුළුවන් කමක් නැහැ එහෙනම් සතරමා නිමිති සීකරන්නේ නැති එකේ අඩුව නේද අපි මැරෙන බව අමතක වෙලා ලෙඩ වෙන බව අමතක වෙලා අපි වයසට යන බව හැමතක වෙලා අපි තාම 16යි මාස 2යි කියලා ඉතාලින් ඉන්නවා ඒ නිසා තමයි තාම රාගයත් එක්ක අපි මත් වෙන්න හදන්නේ තාම ලෝභයෙන් එකතු කරන්න හදන්නේ තාම ద్వේෂයෙන් පලිගන්න හදන්නේ අපිට මැරෙන බව අපි මැරෙන බව අපිට අමතක වෙලා එහෙනම් මරණානුසතිය හැම දවසෙම විනාඩි 15ක්වත් අපි සීකරන්නට ඕනේ දවස ගානේ පැයක්වත් මරණානුසතිය සීකරන්නට ඕනේ ඒකාන්ත වශයෙන් ඉපදෙන්න මට පුළුවන්කම තිබුණේ මැරෙන්න මට ඒ වරේ ලැබිච්ච නිසා එහෙනම් ඒකාන්ත වශයෙන් මම වයසට යනවා ඒකාන්ත වශයෙන්ම ලෙඩ වෙනවා ඒකාන්ත වශයෙන්ම මම මැරෙනවා එහෙනම් මේ තුලින් අපේ ආසාවල් අයින් කරලා බලාපොරොත්තු අයින් කළාම නාම රූපවල කිසිම කෙලෙසයකට අපි අවු වෙන්නේ නැහැ හේතුව අපි මැරෙනවා නම් අපිට මේ කෙලෙස් වලින් වැඩක් නැහැ ලෝභ දේශ මොහ අපිව පරාජය කරන්න බෑ ලෝභ දේශ මොහ නිතරම අපි ඉදිරියේ පරාජයටපත් වෙනවා එහෙනම් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනකොට අපගේ තපස් ජීවිතය තවත් තවත් ශක්තිමත් වෙන්න මේ සෑම නාම රූප තුළම කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් පංචකාමයන් එක්ක අපි වින්දනය කරන්න ගියාම, බලාපොරොත්තු ආසාවල් එක්ක ගනුදෙනු කරන්න ගියාම අනන්ත අප්‍රමාණ කෙලෙස් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලය නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු ඇවිල්ලා තාම අපිට සෝවාන් වෙන්න බැරි වුණා. ඇයි අර කෙලෙස් වින්දනය කරන්න ගියේ ප්‍රතිඵල අදත් අපි ඉපදිලා. එහෙනම් අදවත් යථාර්ථය තේරුම් ගන්න, මේ කෙලෙස් වලට හේතු වෙච්ච ඒ ආසාවල් බලාපොරොත්තු සිතෙන් සම්පූර්ණ නිරෝධ කරන්න, ඒ තුලේ නාම රූප වල තියෙන කෙලෙස් වල තියෙන ක්‍රියාකාරී ස්වභාවය ක්‍රියා විරහිත කරන්න. එහෙනම් සෑම නාම රූපයක්ම අද ඉඳලා අපට කමටහන් හැම එකක් තුළින්ම කෙලෙස් නිරෝධ කරන්න, අපගේ අඩුපාඩු නිවැරදි කරගන්න, අඩුපාඩු හදාගන්න, ඒවා ධර්ම වලටත් කමටහන් වලටත් උපයෝගී කරන්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මරණාසතිය වඩනවා. හැම මොහොතෙම සතර නිමිති පැයෙන් පැයට සීකරනවා. අපේ දුර්වලකම් අපි අදා ගන්නවා. අපේ ආසාවල් බලාපොරොත්තු හැම දෙයක්ම නිරෝධ කරලා කිසිම නාම රූපයක කෙලෙස් වලට අපි අහුවෙන්නේ නැහැ. අද ඉඳලා මායя පරාජය කරන තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ කමඨාන තුළින් මේ අනුශාසනාව තුළින් අපි කෙලෙස් වලට අපි විශේෂ නිර්වචනයක් අවබෝධයක් අපි ලබා ගත්තා. මේ මොහොතේ ඉඳලා කෙලෙස් වලට අපි අහුවෙන්නේ ආසාවල් මුල් වෙලා බලාපොරොත්තු මුල් වෙලා. එහෙනම් ඒ ආසාවල් බලාපොරොත්තු පවතින්නේ අපි මැරෙනවා කියන එක අපිට අමතක නිසා. ඊළඟ මොහොත අපට ස්ථිර නැහැ, ඊළඟ මොහොත අපට උරුම නැහැ කියන එක අපට අමතක වෙච්ච නිසා ඒක නැවත නැවත සීකරලා නැවත නැවත මරණානුසතිය මෙනෙහි කරලා මේ තියෙන ආසාවල් බලාපොරොත්තු නිරෝධ කරලා ඒ තුලින් කෙලෙස් වලින් නිදහසලා ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිනිවන් පානවා. එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන මාගේ පිරිනිවීමට පරිනිර්වාණයට හේතු වේවා, වාසනාව වේවා. ඒකාන්ත වශයෙන් මේ භවයේ අවසාන භවයේ වෙන්නට මේ කමඨාන මේ අනුශාසනාව මේ තුලින් ලැබිච්ච අවබෝධයේ දැනුම අපි සියලු දෙනාටම හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.